සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. යෝචේ වස්ත සතං ජීවේ අපස්සං උදයව්‍යං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ උදයව්‍යං තී. සාදු සාදු සාදු. දොස්තිතින්නා වූ සදහ බර පින්වතනි, ඔබ යමක් සවන් දෙන්නේ කොහොමද බලන්න. අතීතයේ සිදු වුණා වූ අනාගතයේ සිදුවෙනා වූ දෙයක් පිළිහෙට බාහිර සිදුවෙන දෙයක් විදිහට තමයි ඔබ යමක් හඳුනා ගන්න ලබන්නේ. මේ ක්‍රමය අපි ළමා කාලේ පටන් පුරුදු වුණා. මේ අනුව ඉතිහාසය පිළිබඳව, ශාසන ඉතිහාසය පිළිබඳව, බුද්ධ චරිතය පිළිබඳව, නැත්නම් පටාචාර අකිසා ගෞතමී පිළිබඳව ওই කාරණා හැම එකක්ම එදා සිදුවන සිද්ධියක් වශයෙන් පිටින් ගන්න දේවල් විදිහට තමයි අපි පාවිච්චි කරලා ලබන්නේ. මේ ක්‍රමයට ධර්ම ශ්‍රවණය කළාට ධර්මයේ වැටහෙන්නේ නැහැ. මා දකිනවා තථාගත ජීවමාන සමය තුළ කරපු හැම දේශනාවක්ම එහෙම පිටින් ගන්න පුළුවන් දේවල් නෙවෙයි. බාහිර වශයෙන් සිද්ධියක් වශයෙන් දැකලා තේරුම් ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒකට ඒව අයිති වෙන්නේ දෙතිස් කතාවලට. ඒත් ගැලපෙනම තැන තමයි බද්දවග්ගේ කුමාරවරුන්ට වදාළ දේ. අනුන් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන්න. මේ කතා කරන සිද්ධිය එදා සිදුවන දෙයක් වශයෙන් නොව ඔබ ළඟ සිදුවෙන දෙයක් වශයෙන් ඔබට දකින්න පුළුවන් නම් අන්න ඒක තුළ තමයි අපට බුදු සමය ගැඹුරු තේරුම් ගැනීම තුළින් ජීවිතයේ අධ්‍යාත්මික විප්ලවය කරගන්න පුළුවන්කමක් තියෙනවා. විප්ලව කියන වචනේ ලෝකේ පවතිනා විවිධ භාෂාවලින් ඒ යම් යම් බලයක් පෙරලා දමා තවත් අය බලවත් වීම, නැත්නම් යම් පිරිසක් ඝාතනයකට තව පිරිසක් හැදවීම කියන කාරණාව. ඒවා බාහිර ලිහවලන විප්ලව සහ බාහිර විප්ලව. නමුත් බුදුරජාණන් වහන්සේ පොදුම විප්ලවවාදී. මිනිස් චින්තනයේ ගමන් මඟ දුක්ඛවාදී. දුකටපත් වෙන ගමන් මගේ තමයි මිනිසුන් යමින් ඉන්නේ. උදන්වහන්සේගේ විප්ලවය තමයි ඒ ජීවිතය තුළම දුකින් මුදවා ගැනීම සඳහා චින්තන විප්ලවයක් කරන එක. ඔබත් මේ අනුන්ගේ කතා අහහ යනවා යන්නේ දුක රැස් කරමින් කියලා තේරුම් ගන්න. ඔබේ කතාව සවන් දෙන්න උදව් මහන්සි කරගන්න මහන්සි වෙන්නේ. මා මේ පැහැදිලි කරන ධර්ම දේශනාවවල තියෙන්නේ ඔබේ කතාවයි. මේ කතාව ටිකක් ගැඹුරුයි හැබැයි. ඒ නිසා ධර්ම ශ්‍රවණය කළායට ඉතාමත් පහසු වෙන්න පුළුවනි, අනිත් පැයට ටිකක් ගැටලුවක් වෙන්න පුළුවෙනි. අනේක ගැඹුරුයි කියලා හිතන්නේ නැතුව, තේරෙන්නේ නැහැ කියලා හිතන්නේ නැතුව මෙය තේරුම් ගන්න පුළුවන් මට්ටමට එනතුළු සරල ධර්ම දේශනා අහලා තේරුම් ගන්න. මොකද ඔබට මේම මාධ්‍ය දෙක තුළ ඕනෑ තරම් ධර්ම දේශනා තිබෙනවා. ඒ නිසා ඒ තේරුම් ගැනීම තුළ තමයි ඔබට මේ කාරණයට එන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ සමාජයේ සැරිසරන කෙනෙක් වශයෙන්, ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අය අතර ඉන්න කෙනෙක් වශයෙන්, විවිධ මාධ්‍ය වලට සම්බන්ධ කෙනෙක් වශයෙන් මේ අදහස් අපට ලැබෙනවා. මේ අදහස් තුළ අද තියෙන විශාල වාදයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා, මත තියෙනවා. මොනවා සම්බන්ධයෙන්? බුදු සමය සඳහන් මාර්ගඵල සම්බන්ධයෙන්. ඒ කියන වචනින්ම තේරුම් ගන්නවා මම එක එක්කෙනා හිතන් ඉන්න විදිහ නම් වැරදි කියලා. ඉතින් අපට මේ පිළිබඳව ගවේෂණ කළ අය වශයෙන්, ඒ පිළිබඳව පැවිදි සංස්ථාව තුළ සුදුසුකම් සපුරා ඉන්න අය වශයෙන් අපට කරුණු පැහැදිලි කිරීමට යුතුයකමක් තියෙනවා, අයිතියක් තියෙනවා. තේරුම් ගැනීම සම්බන්ධන ශ්‍රද්ධාවන්තින්ගේ හැකියාව බවට පත් වෙන්න ඕන. මේ අනුව මේ ගාථාව මම ගත්තේ මින් පෙර මේ ගාථාවෙන් ධර්මදේශනා කරලා ඇති. නමුත් ඒ ධර්මදේශනාවලට යොදා ගන්න නෙමෙයි මම මේ ආරම්භ කියන්නේ. දැන් කරන ධර්මදේශනාවට මාතෘකා පාඨය වශයෙන්. මෙය සඳහන් වෙන්නේ ධමපද පාළියෙහි. ඒකේ අර්ථය සරලව අරන් බලන්න. වසහතන් කියන්නේ අවුරුදු 100කට. යෝචේ කියන්නේ යමෙක් කියන එක. එතකොට යම් දෙසි පුද්ගලයෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් එකෙන් කියන්නේ. නමුත් අපස්සං උදයව්‍යං. අපස්සං කියන්නේ කේතේරම නොදක කියන එක. මේ උදයව්‍ය කියන වචනට අදාළ කාරණය තමා තුළ නොදක මතක තියාගන්න. ඒක මොකද්ද කියලා පස්සේ මම කියන්නම්. තමන් තුළ සිදුවෙන උදයව්‍ය නම් වූ දෙයක් පවතිනවා, ඒක නොදක ජීවත් වෙනවා අවුරුදු 100ක්. හැබැයි ශ්‍රේෂ්ඨ නැහැ. ඒකාහං ජීවිතංශය එක දවසක් ජීවත් වෙන්න පුළුවන්ද? පස්සත උදයව්‍යං. එහෙනම් ඒ ශ්‍රේෂ්ඨ අයුතුම්. එහෙනම් මොකද්ද මේ අපස්සම් පස්ස අපස්සම් කියන්නේ පස්සතෝ කියන්නේ මොකද්ද? මොනවද උදයව්‍යං කියලා කියන්නේ? මේ ටික ලියා ගන්න ඕනනේ. මම ත්‍රිපිටකය තුළින් උපුටා ගන්න ලබනවා මේ අපස්සම් උදයව්‍යං කියන වචනට අයිතියට කියන නම තමයි පුතග්ගම. පස්සත උදයව්‍යං කියන අයට නමක් තමයි ආර්ය. එහෙනම් පුතග්ගන පුද්ගලයාගේ කාර්යභාරය හොයාගන්න. මේ කාර්යභාරය කියන්නේ මවගේ පියාගේ ගුරුවරයාගේ රජයේ සේවකයාගේ කාර්යභාරය කියන එක නෙමෙයි. ඔහු කරන වැඩ ටිකට බුදුන් වහන්සේ මෙන්න මෙහෙම වචනයක් කියනවා. චේතනාහම් වික්‍රේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායන වාචා මනස. මහණනි මම කර්මය කියලා වදාරන්නේ චේතනාව. හිතලා කයෙන් වචනෙන් සිතින් තුනෙන්ම කර්ම කරනවා. දැන් මේ කර්ම කියන්නේ පාපෙට නෙමෙයි මතක තියාගන්න. පාපෙට පමණක් නෙවෙයි. එහෙනම් අපි මිනිසා අර උපදු උදයව්‍යයන් හොයන්න ඉස්සර වෙලා පුද්ගලයෙක් වශයෙන් කරන කර්ම ටික හොයලා බලමු. ඔබ මවකසෙන් බිහි වුණ ජීවිත අවසානය දක්වා ජීවත් වෙන ස්ත්‍රියක් පුරුෂයෙක් ගිහි පැවිද්දෙක්. ඔය වචනවලට අයිති කෙනෙක්. සාමාන්‍ය මට්ටමින් ඉන්නකොට. එතකොට ඔබ මේ සිතින් කයෙන් වචනෙන් යම් ක්‍රියාකාරකම් කරනවා. මේවා බුදු සමයේ හඳුන්වනු ලබනවා කර්මජාති තුනකට. පෘථග්ජන පුද්ගලයන් අතින් සිදුවෙන කර්මජාති තුනකට නපු ගණු කරනු ලබයි. කන්න කර්ම, සුඛ කර්ම, කන්න සුඛ කර්ම. පරිවංසන සූත්‍රයේ සඳහන් පරිදි නම් අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර. ඔබ මෙමු තුනම කරන්නේ නැහැ. ඔබ කරන එක ගැන සැලකිලිමත් වෙන්න. මොකද්ද මේ අභිපදයක් දාලා තියෙන්නේ? සංකාර පදයක් දාලා තියෙන්නේ ඇයි? මේකෙන් පෙන්වන්නේ මේ මොහොතින් මේක හමාර වෙන්නේ නැහැ. අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරයේ සැඟ වෙනවා. අනාගත ඵලයේ මෙලොව වශයෙන් ප්‍රවෘත්ති විපාක, පරලොව වශයෙන් අපුඤ්ඤාවි සංකාර විපාක එක පැත්තකට, පුඤ්ඤාවි සංකාර විපාකේ තව පැත්තකට, අනිජ්ජාවි සංකාර විපාකේ තවත් පැත්තකට. මේ තුනම කර්ම විපාක, කර්ම මාර්ගය. ඔබ ඉන්නේ කොහෙද කියලා බලන්න. ඔබ ඉන්න පුළුවනි බුදු සමය අනුමත නොකර පිළිගත්ත නොගත්ත සිතින් කයින් වචනෙන් සිදෙන පස්පව් දසා කුසල් වල. එහෙනම් ඔබ කන්න කර්මවාදීෙක්. ඔබේ සිතේ ඉතුරු වෙන හේතුවට කියන්නේ පව් සිද්ධ වෙනවා. ඔබ ඉන්න පුළුවන් එක තේරුම් අරගෙන කූඹියෙක් ජලයෙන් වැටී ඉන්නකොට ගොඩ දැමීමේ පටන් මෞපිය උපස්ථානයේ සමාජ සුභසාධනය හරහා බුදුන් වහන්සේට කරන ගෞරවය දක්වාම. නමුත් මේ අපි කතා කරන්නේ අර උදයව්‍යයන් නොදෙන මතක තියාගන්න තාම. එහෙනම් ඔබ පුණ්‍ය කර්මවාදීෙක්. ඒ සමාජයේ අපට දකින්න හම් වෙන දත් අදත්. තව අද හොයාගන්න බැරි කොටසක් බුදු සමයේ ඉඳලා තිබෙනවා. බුද්ධ කාලීනව ಭಾರತයේ තුල ගිහි ජීවිතයේ ඔය පෞපින් දෙක අතහැර ඊට එහා හොයපු අය. ඒක සිත පිළිබඳව ගවේෂණයක්. ගවේෂණයක් කියන්නේ හෙවීමක්. නමුත් සත්‍ය ගවේෂණය නෙවෙයි. ඉවෝස්තේ ගිය ගමනක්. සත්‍ය නොදැන යම් යම් පියවරෝස්තේ ගිය ගමනක්. ඔවුන්ට මේ ලැබුණ කර්මයට කියන්නේ සුඛ කර්මය කියලා තමයි. නමුත් ඒක තවත් වචනයකින් පාවිච්චි කරනවා. අර අපුඤ්ඤාවි සංකාරය කියන එක පාප කර්මය, පුඤ්ඤාවි සංකාරය කියන එක පුණ්‍යාව කර්මය, අනිජ්ජාවි සංකාරය කියන්නේ මේගොල්ලෝ එකතු කරගත්ත කර්මය. ඒ විදිහට මිනිසා බුදුවරේ කමනෝන සමාජයේ මෙන්න මේ පියවර තුන යටතේ කර්ම කරමින්, කර්ම රැස් කරමින් කර්ම මාර්ගයක ගමන් කරනවා. කොහෙද මේවා සිද්ධ වෙන්නේ? ඔබ තුලයි සිදුවෙන්නේ. ඔබයි ජීවිතයෙන් එහා පැත්තට මේ මාර්ග තුනෙන් එකකට මේ මාර්ගයේ මේ අනුගමනය කරපු මාර්ගයේ ඵලයේ වශයෙන් ප්‍රතිඵල ලබන්නේ. අරගෙන එක මාර්ගඵල හිම නෙමෙයි. නමුත් මේ මාර්ගයේ ඵලය. එතකොට මේක සිදුවෙන හැටි කොහොමද විස්තර කරන්න ඕන? මේක සිදුවෙන හැටි විස්තර කරන්න නම් අනිවාර්යයෙන්ම ඔබ බෙදන්න ඕන. පුද්ගලයා බෙදන්න ඕන ඇහැ, කන, නාසය, දිව, කය, සිත කියන දොරවල් හයට. හයෙන් එකකින් තමයි මේක සිද්ධ වෙන්නේ. අසිතින් කයෙන් වචනෙන් කියවත් දැන් අර චක්ුණා සංවරෝ සාදු කියන ගාතාවේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, වචනෙන්, සිතින් සංවර වීම යහපත් කියලා හතකට බෙදලා තියෙනවා. හතකට බෙදුවත් තව එහාට 1500කට බෙදුවත් වරකට කරන්නේ එකයි. ඒක කරන්නේම ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින්. එහෙම නැත්නම් ඒ ඔස්සේ පවෙන් පිනෙන් ධානයෙන් ප්‍රධාන වශයෙන් ඉරලා කොටස් වෙන. එහෙනම් මම ඔබට පෞ සිද්ධ වෙන හැටි, පින් සිද්ධ වෙන හැටි සහ ධානකසල් සිද්ධ වෙන හැටි ශාස්ත්‍රීය පදනමින් කියලා දෙනවා. කියන්නේ පොතේ තියෙන පදනමින් නෙමෙයි. ඔබ තුල සිදුවෙන ආකාරය. ඒක මෙහෙමයි සිදුවෙන්නේ. ඔබ මේ ජීවත් වෙනකොට ඔබ කරන කියන කාර්යයන් එහෙම නම් කරලා කීවට තථාගතයන් වහන්සේ ඔබ පිළිබඳව අදාරන්නේ ඔබ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින් ගන්නා වූ අරමුණක් තුල ජීවත් වෙන බව. ඒ අරමුණට රූපේ කියනවා. ඒ අරමුණට ශබ්දේ කියනවා. ඒ අරමුණට ගඳ සුවඳ කියනවා. මේ දොරවල් හයටම ගන්නවා. බාහිර වශයෙන් පහකට ගන්නවා. බාහිර දේවල් උදව් කරගෙන ඒවා නැතුවම සිතින්ම උපදිනවා මනෝද්වාරයක. මේ ඕනෑ එකකට මම මේ පැහැදිලි කරන පළ හරි. එය ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල පමණක් නොව පව තුල, පින තුල, ධානය තුල පවා සිදුවෙන දෙයක්. පොතෙන් පාඩම් කරන්න යන්න එපා. ඔබ ළඟ සිදුවෙනවද කියලා බලන්න. ඇහැ තුල නම් මේ ඇහැ තුල සිදුවෙන්නට ඉදිරියෙන් තියෙන රූපයක උදව්ව සහ ඇසේ ප්‍රසාදය සහ ඒක හඳුනන සිත පහළ වීම අවශ්‍ය වෙනවා. මේකට පාලියෙන් කියන්නේ තින්නම් සංකති පස්සෝ කියලා. ප්‍රසාදයක්, උපච රූපයක්, චක්ක විඥානයක් කියලා කියනවා. දැන් ඔබ තුල ස්පර්ශ වුණාම පස්සපච්චා වේදනා. ස්පර්ශ වුණ දේ විඳිනවා. ඇහෙන්නම් රූපයක් විඳිනවා. සබහ දුක්ඛෝපේක්ෂාවක් වේදනා. කනින්නම් ශබ්දයක් විඳිනවා. සබහ දුක්ඛෝපේක්ෂාවක් වේදනා. එහෙනම් දරවල් හැටම ගන්නකො. මෙන්න මේ වේදනා අතයිසිකය ඔබට මිහිරි නැත්නම් අමිහිරි. මිහිරි නම් ඔබේකට ඇලෙනවා. අමිහිරි නම් ගැටෙනවා. මෙන්න මේ මිහිරියකට ඇලෙනවට අමිහිරියක ගැටෙනවට කියනවා වේදනා පත්‍යා තණ්හා කියලා. දැන් මේ තමයි කර්ම වෙන හැටි. තණ්හා වුණා නම් ඊටහාට තද තදින් ගැනීමක් කියන වචනයට සිදු වෙනවා උපාදාන කියලා. උපාදාන වුණා නම් යාලි හෙට ගන්න පුළුවන් විදිහට චිත්තාභ්‍යන්තරයට හේතුවක් ඉදරණා එකට කියනවා බව. පාපය තුල පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා බව කියන එකටයි පෞ සිද්ධ වෙනවා කියන්නේ. දැන් පෞ රැස් වුණා පුණ්‍යාදු සංකාර. එතකොට පාපය තුල ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව තුල පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා බව මාර්ගය. මාර්ගය. පාප මාර්ගය. මෙසේ ජීවිත කාලය තුළම ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මේ දේවල් එකතු කළොත් ඔය පස්සව දස කුසල අනන්තරේ කර්මෝස්සේ අර චිත්ත අභ්‍යන්තරේ බව වෙන කාරණාව බලවත් වෙනවා. ඒ භව කියන වචනයෙන් පෙන්වන්නේ අනාගත ඵලයකට හේතු ඉතුරු වෙන එක. එනම් පාප මාර්ගයේ ඵලය සතර ආපාය නිකකත. මාර්ගඵල. මාර්ගඵල කියන්නේ අනාරේ මාර්ගඵල මතක තියාගන්න. මේ මාර්ගය ඔබ ගත්තොත් මාර්ගයේ මෙහෙදි ගන්නෙ ඵලය අනාගතයේ සිදු වෙන්නේ. මේකමයි ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් පුණ්‍ය චේතනාවලට ගියාම. ඒත් එතකොට අතන දුක් වේදනා වෙන්න පුළුවනි මෙතන සැප වේදනා. තින්නම් සංගති පස්සෝ අස්සපච්චා වේදනා වේදනාව එතකොට සැප වේදනාවක්. තවම ඔබ ඉන්නේ අර පොහොඳුන් කියන පුද්ගලයා අවසෙන්. එතකොට ඒ නිසා ඔබ මේ අරමුණ කෙරෙහි ඇලීම හෝ ගැටීම සිදු කරනවාමයි. ඒ වේදනාවට ඇලෙනවා. එතකොට සැප වේදනාවක්. මට මේක අනාගත විපාක තියෙනවා වල සමාජීය ප්‍රශංසා කරනවා මට හරි සතුටක් තියෙනවා කියලා ඒක බාර ගන්නවා නේ. ඒ සතුට වරදක් නැහැ නමුත් බාර ගැනීමේ තියෙන දෝෂයක් ඒක අපි වැරදි කරන්න ඕනේ. එතකොට ඒක බැදිව ගන්නවා උපාදාන වෙනවා. එහෙනම් උපාදාන වුණාම මොකද වෙන්නේ? බව. ඒකට කියනවා පින් සිද්ධ වෙනවායි කියලා. පව් සිදුවීමත් පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා බව. පින් සිදුවීමත් අස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා බව. අර කපුණ්‍යාදි සංකාර, මේක පුණ්‍යාදි සංකාර. දැන් මේ කර්ම පැස් කරගන්න හැටි, කර්මයේ සරණ කරගන්න හැටි. අනාගත සසරේ විපාක සඳහා ඔබ පාප කර්මයේ පව කරන්නා, පුණ්‍ය කර්මයේ පින් කරන්නා සරණ කරගන්න හැටි. අපිට අදාළ නැසත් අනිත් එකක් කියලා ඉන්නේ. මේ දෙකේ මේ අනාගත විපාකයේ පේනද දැක්කාය මීට වඩා එහා හොයාන යමින් තමයි පද්දර භාවිතා කරන්නේ නැතුව මනෝද්වාරයට එන જાති ඈත් කරන්න පටන් ගත්තේ. අර ලෞකික ධාන කියන වචනේ යටතේ අත්කල මතාන යෝගී කියන වචනේ යටතේ සිතේ හදාගත්ත යම් දෙයක් ආයතනයක්. ආයතනයක් ඉවත් අරමුණක් සාවර කරගෙන ඒකට කර්මස්ථාන කියන වචනේ වර්තමානයේ පාවිච්චි කරනවා. ඒ පළල් කරනවා. පළල් කරනවා කියන්නේ එහි ඉන්න පුළුවන් කාලය වැඩි දියුණු කරනවා. අනිත් අරමුණු එන්ට නොදී ඉන්න පුළුවන් කාලය බලවත් කරනවා. විනාඩිය සිට දින හත දක්වා බලල් කළ බව සඳහන් කරනු ලබනවා. එයත් සිතට ආපු තැනක් ආයතනයක්. ඒකත්. ඒක ඒකෙත් මොකද වෙන්නේ? පවේදි පවට පව සමග ගැටුණා නැත්නම් ඇලුණා පිනේ පින සමග ඇලුණා මේිට වඩා මේක තැලෙනවා මොකද මේකේ සංසුන් සුවයක් තියෙනවා මේ සංසුන් සුවය නිවන කියලා හිතනවා ඔබ නෙමෙයි දෙවියනොත් දෙවිය ලබා ඉන්න සැප නිවන කියලා හිතන්නේ මොකද කතා ගන්න බ්‍රහ්මයෙන් ගැන කවර කතාවද මේ බ්‍රහ්ම මාර්ගයේ කතා කරන්නේ එතකොට ඒකෙත් වෙන්නේ අපිට තේරුනේ නැති වුණාට අරමුණ තුල ඇහැකොන තල කලබල නෙමෙයි ඒ අරමුණ තුල පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව දැන් ආනිජ්ජාදි සංඛාර පාප කර්ම පුණ්‍ය කර්ම ඥාන කර්ම සමානයි කර්ම මාර්ගය කර්ම මාර්ගයට හම් වෙන්නේ තුන් ආකාර විපාක තුනක් කර්ම විපාක මුළු සංසාරේම මෙසේ අප විසින් මේ ජීවිතය රැස් කරන්නා වූ කර්මවල දුක්ඛ විපාක, සැප විපාක, ඥාන විපාක. එහෙනම් මේ කර්ම මාර්ගයේ ඵලය. කර්ම මාර්ගයේ ඵලය හැමදාම කොහටද? සෝ කායස්ස වේදෝ පරම්මරණා දුග්ගතිං උප්පජ්ජති. සෝ කායස්ස වේදෝ පරම්මරණා සුග්ගතිං උප්පජ්ජති. සෝ කායස්ස වේදෝ පරම්මරණා දිව්‍යසහවිතං උප්පජ්ජති. සෝ කායස්ස වේදෝ පරම්මරණා බ්‍රහ්මසහවිතං උප්පජ්ජති. ඔහු කය බිදී සිදෙන මරණයෙන් පසුව අර පින නිදාණයෙන් අර පව නිදාණයෙන් අර ධාන නිදාණයෙන් එකේ ඵලයේ වශයෙන් අර කියන දුගතිගාමි මිනිසුන් අතර සුගතිගාමි බ්‍රහ්මයන් අතර උත්පත්ති ලැබෙනවා. ඔන්න ඒ මාර්ගයේ ඵලය. එතකොට මෙන්න මේක තමයි අර අපස්සං උදයව්වයන් කියන එක. යට තේ අවුරුදු 100ක් ජීවත් වෙන පුද්ගලයාගේ ඉරණම. පංචශීලයේ සිට උපසම්පදා ශීලිය තුළ සිටින්නේ මෞපියන් වශයෙන් සිටමින් උපාසක පෙරස් වශයෙන් පැවිද්දේ සිටමින් මේ කර්ම මාර්ගයේ ඉක්මවා යන්නට පුතංජන කාටවත් බෑ. මන්දයක් ඕන් මේ පසපච්චා වේදනා මම පෙන්වපේක ඔතනින් තේරුම් ගත්තට සිදු වෙන තැන දැක්කේ නෑ. එනිසා දැන් මේක තමයි සසර උගුල බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මාර්යා අටවා තිබුණ උගුල. ඔබ ඔය උගුල නැත්නම් කෙවෙන ගැන දන්නවා නම් කැලේ සතුන් අල්ලන්නට, පතර බහින් නරක මාළු අල්ලන්නට අටවනවා. උන්ගේ හැසිරීම දැනගෙන තමයි මේ කොට අටවන ලබන්නේ. හැසිරීම නිරක්ෂණය අටවපහම උන් දන්නේ ඇවිදින් වැටෙනවා අහු වෙනවා. ඒ නිසා මේ මිනිසාගේ හැසිරීම නිරක්ෂණය කරලා තමයි මාර්යා උගුල අටවලා තියෙන්නේ. ඒ උගුලේ නරකයක එපා නම් හොඳ එක ගන්න. ඊට ඒ හොඳ ඊට වඩා හොඳ එක ගන්න කියලා පන්ති තුනකුත් තියෙනවා. ඒක මම කියන්නේ එහෙමයි. පවේපා දුකයි මාර්යා කියනවා. එහෙනම් පින එකතු කරගන්න. පිනේපා ජාති දරා මරණ සහිතයි. එහෙනම් ධානය එකතු කරගන්න. මේ සසරගත මාර බන්ධනෙන් මිදෙන්නට පුතග්ජනේකට කවදාවත් මේ මාර්යා ඉඩ දෙන්නේ නැහැ. මාර්යා පුද්ගලයෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ වසවත්ති මාර්ගිනික දිව සංකල්පයේ තියෙනවා. ඒ අරුණාම තථාගතයන් වහන්සේගෙන් විමසපුවාම ඔබ වෙනුවෙන් රාද භික්ෂුව මාරෝ මාරෝති බන්තේ උච්චති තිතාතානුකෝ බන්තේ මාරෝති උච්චති කියලා ඒක සිංහල තේරුම සමනේ මාර්යා මාර්යා කියලා කියනවා. කොහොමද සිද්ද මාර්යා බවටපත් වෙන්නේ? රතෝචකෝ බික්කු මහණ යම් කිසි කෙනෙක් ගාව පංච උපාදාන ස්කන්ධය තියෙනවද මාර්යා ඉන්න ඕන අලුත් වචනයක් ඉදිරි කරගත්තා. මෙන්න පෘථග්ජන කියන්නේ මේ උපාදාන ස්කන්ධේ පංචස්කන්ධ කියන කාරණේ දන්නේ නැති අයට වචනෙන් දැනගත්තට බෑ. අන්න දැන් අපට එහෙනම් පස්සත උදයව්‍යම් සඳහා එහෙම නැත්නම් මේ ශ්‍රේෂ්ඨ ජීවිතය සඳහා එහෙමත් නැත්නම් අපි මේ කතා කළා වූ කර්ම මාර්ගයේ ඵලය වෙනුවට බුදුදහමේ සඳහන් මාර්ග ඵල සඳහා මතක තියාගන්න. ඒක කර්ම මාර්ගයේ කොතනකවත් නැහැ. ඒක ධර්ම මාර්ගයක තියෙන දෙයක්. ඒ මාර්ග ඵල සඳහා ඔබ බුදුන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකට සවන් දී ඔබව විශ්ලේෂණය කරගන්න. එවිතෝට මෞඛින් දීවි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන ජීවිතයක් තිබුණට බාහිර ලෝකෙට පේන්න ඔබට පවතින්නේ ඇසෙන් කනට කනින් නාසයෙන් නාසෙන් දිවට දිවෙන් කයට අතරක් නැතුව උපදින්නින් මැරෙන චිත්ත පරම්පරාව. ඔබට ඒක තේරෙනවා. මතක නැති වුණා කියන්නේ හිතේ දුවන්නේ කයින් වුණා. ඒ වෙයි කල්පනා කරගෙන ඉන්නකොට කල්පනා කරගෙන ඉන්නා ලෝකෙ මතක නැහැ. කවුරුහරි කතා කරනකොට ඇහෙන්නේ නැහැ. ඒක මොකද ඒ පැත්තේ ඉන්න නිසා. ඇහුනොත් අර්ථ මතක නැති වෙනවා. අනේ වගේ මේ ඔබට තේරුම් ගන්න හරිම පහසුයි. ඒ අර එක දෙයක් අමතක වෙලා තව දෙයක් එනවා කියන්නේ ඒක නැති වුණා. ඔබ චිත්‍රපටයක් නරඹමින් ඉන්නවා අම්මා හරි කවුරු හරි කතා කරනවා. මේ අවධානයේදී අර සිතුවිල්ල පහළ වෙනවා අරක නැති වුණා. මේ සිත කියන්නේ අන්න එහෙම වේගයෙන් නැති වෙන නැති වෙන එකක් කියන එක පිළිබඳව ධර්මානුශාසනා මම මේකේ සිවරණක් තවය ඇති. ඕන උදාහරණයක් දෙන්නම්. නාහං වික්කවේ අඤ්ඤං එක ධම්මම්පි සමුදපස්සාමි යං ඒවං ලහු පරිවර්තං හේතෙදං චිත්තං. මහන්නේ මම්මගේ බුදුවැසින්වත් දකින්නේ නැහැ. හටගත්තු සර්ගම් වේගයෙන් නැසී යන දෙයක් වේගයෙන් සිත තරම් දෙයක්. ඒකට ලෝකෙ සිදු උපමාවක් නැහැ. අනිත් මොනවා වලවත් උපමාවක් දෙන්න බැරි තරම් වේගවත්. මේ සිත වරක් ඉපදී නැසෙන වෙලාව අපට ගෝචර කරගන්න බැරි වුණාට තථාගතයන් වහන්සේ එය විග්‍රහ කරමින් ඒ තුළ ක්‍රියාකලාපය පෙන්වනවා. අන්නේ එයට තමයි පංචස්කන්ධය කියන්නේ. ඒ තුළ ක්‍රියාකලාපය වරද්දා ගැනීමට තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. දැන් පෘථග්ජනයයි කියලා කියන්නේ පංචස්කන්ධය තුළ ජීවිතේ වරද්දාගත් අය. ඒ ජීවිතේ වරද්දාගත්ත එකේ තමයි අර අපාය, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ විපාක තියෙන්නේ. අනාර්ය මාර්ගේ විපාක තියෙන්නේ. මේ අපිට බුදු සසුන තුළ අනාරි මාර්ග විපාක දෝනේ. ඒ මාර්ගඵල නරකද? ඒ මාර්ගඵල ලබන්න මාර්ගය ගන්න ඕන ඵලය හැම. ඔබ බුදු සමයේ තේරුම් ගත්තේ නැතුව අත්කෙල මතාන යෝගින් කරපු භාවනා හරි තව කවුරු හරි මොනවා හරි කියන දේක් කරලා රැවටිලා හිටියට මාර්ගඵල හැම වෙනවද? සැබෑවටම මාර්ගය අරන් බලන්නක ඵලය හැම වෙන්නේ නැද්ද කියලා. එතනදිම මම තව පොඩි දෙයක් ඉදිරිපත් කරන්න කැමතියි. මේ සමාජයේ මම වසර 40ක් පැවිද්ද සිල ජීවත් වෙලා ඉන්නවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි විවිධාය ඇතුළු කරලා අදහස් අහලා තියෙනවා. මේ රටේ සදහම් විවෘත නූන තුළ මේ සමාජය තුළ පැතිර යන මිත්‍යා දෘෂ්ටි දෙක තුනක් මම කියන්න කැමතියි. මේ මාර්ගඵල සම්බන්ධ. ඔය ඇස් දෙක පියාගෙන නිහඬව ඉන්න ගත්තොත් ඔබට එන රූප ශබ්ද ගන්ධ රස වෙනුවට ඔබට සිතුවිල්ලක් පහළ වෙනවා. ඒක සිතුවිල්ලක් නමුත් ඒක ආලෝකය. ආලෝකේ බවට පත් වෙන්න පුළුවන්. එළිය දිහා බලන් හිට ඇතුලේ ආලෝක හිතුවිල්ලක් තියෙන්න පුළුවන්. ඒ සමහරු මේ හිත තුළ ආලෝකයක් පහළ වීම සෝවාන් වීම කියලා ආලෝකයක් පහළ වෙනකන් ඉඳගෙන බලන් ඉන්නවා. මොන එක? තව ඔය අරමුණු දැඩිවසේ යටපත් කරනකොට තව තැනක තියෙනවා ඇඟ ගල් ගැහෙනවා කියලා. ඇඟ ගල් ගැහුණා සෝවාන් වෙලා කියලා ප්‍රචාරිකුත් මේ රටේ පහුගිය කාලේ තිබුණා. තවත් මේ වගේ මත තියෙන්න පුළුවන් ඕන තරම්. නමුත් මම ත්‍රිවිධකයේ තුල දකින්නේ ආලෝකයක් පහළ වෙන සෝවාන් වීමයි ඇඟගල් ගැසීම සෝවාන් වීමයි කියලා. මම දකින්නේ බණ අසා සෝවාන් වීම කියලා. ඒ බණ ඇසීමෙන් දකින්න යමක්. ඒ බණ ඇසීමෙන් මාර්ගය තේරෙනවා නම් මාර්ගය අවසානයේ ඵලය හම්බ වෙනවා. ඒක හොයා ගන්න ඕන. මේ සඳහා තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අර උදයව්‍යං කියන පදේ තේරුම උදය හට ගන්නවා. හැබැයි උදයව්‍යං කියන එකේ තේරුම ඒක නෙමෙයි ඥානයක් නම මෙතන පෙන්නන්නේ හට ගැනීම නැසීම කියලා එකක් අපි ළඟ තියෙනවා. ඒක දකින්නට තමයි පස්සතෝ කියන්නේ අපස්සන් තමයි ඉස්සල්ලා සිද්ධ වෙන්නේ. මේකට පෙන්නන්නේ ඔබ තුල අර කායස වේදෝ පරම්මරණා කිව්වේ කය විඳින මරණේ එකක්. ජීවිතය හැම දිනකටම එකයි තියෙන්නේ. නමුත් ජීවිතය තුල මේ මරණ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒක මැරෙන්නේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ සහ සිත තුළ කයකනම්. අන්න ඒක ඉගෙන ගන්න. පොතේ වචන පාඩම් කරන විභාගෙට ලියන්නේ ලකුණු හම්බ වෙයි. ඔබ තුළ ඉගෙන ගන්න මම එකයි කිව්වේ ඔබ තුළ මේ කතාව තියෙන්නේ. මේ බුද්ධ දේශනාවේ සියලු සූත්‍ර දේශනා එදා හිටපු අය පිළිබඳ වගේම ඔබ පිළිබඳ විවරණයක්. ඔබට තේරෙනවා නම් මේ දකින්නේ ඔබ. හරියට කැඩවතක් තුළ ඔබේ පින්තූරේ බලලා ඔබේ අඩුපාඩු හදා ගන්නවා වගේම දෙයක් බුද්ධ දේශනාවත්. එහෙනම් අපි බලමු. බලන්න මේ ටික හරිද කියලා. ඔබට ద్వාර නැත්තම් දොරවල් හයක් තියෙනවා. මේකට අරුණු හයක් හම්බ වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ බාහිරේට පොට්ටබ්බ කියන්නේ ස්පර්ශ වෙනවට. පස්දොර නැතුව කල්පනාවෙන් එන එකට මනෝ අරුම කියනවා. මේ හයටම කියන්නේ රූප කියලා. අතින් අල්ලන්න පුළුවන් රූප නෙමෙයි. රූප, රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. මේ රූප පහළ වුණාම ඔබ කරන දේ තමයි විඳින්නේ. ඔබ ශරීරයෙන් විඳින්නේ නැහැ. ඔබ විඳින්නේ ඇහෙන් රූප අරමුණ විඳිනවා චිත්‍රපටයක් අරමුණ. කනෙන් ගීතයක් අසද්දී ශබ්ද අරමුණ විඳිනවා. නාසයෙන් ගන්ධයක් දැනෙද්දී ගන්ධ අරමුණ විඳිනවා. එතකොට ඒතර ඒ පස්ත වේදනා ස්පර්ශ වීමෙන් විඳිනවා නැත්නම් රූප වේදනා කිව්වත් කමක් නැහැ. මොකද සූත්‍ර දෙකක එකක පස්ත වේදනා කියලා තියෙනවා අනෙක් එකේ රූප වේදනා කියලා තියෙනවා. ඔතෙන්දලු. වේදනා රිදෙනවා නෙමෙයි විඳිනවා. වේදනාවයි රූපයයි වේදනාවයි දෙක හඳුනනවා රූපය. අම්මය තාත්තය හතුරෙක්ක මිතුරෙක්ක සැප වේදනාව දුක් වේදනාව වෙච්ච ආකාරය සංඥාවෙන් හඳුනනවා. රූප වේදනා සංඥා සංඥා තුනෙන් කරපු දෙයට අනුව ඇලෙනවා හෝ ගැටෙනවා සංඛාරේ චේතනා අන්න චේතනා හම්බික්කේ තියෙන එතන තමයි චේතයිත්වා කියලා කියන්නේ කර්ම වාතපත් වෙන දැන් මේ චෛතසික හතර ඇහි අරමුණක් තුළ රූප වේදනා සංඥා සංඛාර වශයෙන් ක්‍රියාත්මක වෙනකොට මේ හතර කරපු දේ දැනගන්නවා චෛතසිකයක් පහළ විඥාන මේක තමයි බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කිරීම සඳහා දේශනා කළ ආරි සත්‍ය ඒකකය එතකොට ඒක බුදුන් වහන්සේ දැකලා දාලා අනුතර බුදුන් වහන්සේ සියලුම සත්වයන් තුළ ඒක තියෙන බව දැනගෙන තේරුම් ගන්න පුළුවන් ආය සඳහා මේක දේශනා කරනවා පංචස්කන්ධයගේ ඉදීම ඇති. අදකට බල ගන්න ඕන කාරණාව. එනනම් එතකොට එහෙමනම් සම්ප්‍රදායික ගම තුළ තිබුණා වූ පංචස්කන්ධය කියන්නේ කය කියන අර්ථයෙන් මිදෙන්න ඕනද? එහෙම කියනවා වේද මහත්තුරු කියනවා යම් නම් නායකයෝ කියනවා. ඒත් පිටකේ දැනගෙන නෙමෙයි තමන් ඒ ශරීරයට නමක් කියලා පංචස්කන්ධය කියලා. ඒ වගේම සදහම් අතුරුදහන් වුණාන් පස්සේ පවතින සද්ධර්මයේ තුල මේ කයට රූප කියලා වේදනා සංඥා සංකාර නාම කියලා අද දක්වා දේශනාවෙන් පවතිනවා. මට තේරෙන්නේ දෙයක් තියෙනවා. සංහාව නැති කිරීමෙන් ලබන සත්‍ය නිර්වාණය රූප තණ්හා කියන ශරීරෙ දින තණ්හාවද? ගන්ධ තණ්හා කියන ශරීරෙ දින තණ්හාවද? මේ ශරීරයේ රූප කියන එකෙන් මම අහන්නේ. එතකොට ඇහි රූප රූප තණ්හා කනේ රූප ශබ්ද තණ්හා නාසිරෝ ඒ රූප කියන්නේ එකක් පස්සේ අයිස්සිකද සද්ද්‍රව්‍ය නෙමෙයි අරමුණට තියෙන ඇල්ම මෙසේ මේ රූප වේදනා සංඥා සංකාර පහ වෙනකොට හත ගන්නවා බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් පැවිදි වුණත් ගිහි වුණත් ස්තන්ධ පංචකයාගේ හටගත්තහම අපි කරන වැරද්ද තමයි රස්සුතත් උතක් ජන කියන අය තුලත් ඕක තමයි හටගන්නේ නමුත් ඔහු ඒක පවට හෝ පිනට හෝ ධානයට හරවා ගන්නවා එනිසා අපි සංකාර කරන්නේ පංචස්කන්ධයේ තියෙනදී මේ ඇලෙනවට කියනවා ඒතන් මම ඒතුමස්මින් ඒසෝ මේ ආත්තා නැත්තම් මමත් වෙන ගැනීම කියලා දැන් මමත් වෙන ගත්තාම හේතු විතරවන්ට කියන සසරට ඇලෙනවා බද්දෝ මාරස්ස අන බුදු සමයේ ගැඹුරු තේරුම් නොගත් අනාර්ය පුද්ගලයා මෙන්න මේ කර්මය සරණ කරගැනීම කර්මඵල කර්ම මාර්ගයේ ඵල ලබනවා. තේරුම් ගන්න ඕන කාරණාව. ඔවුන් ඉන්නේ අනාර්ගේ අනාරේ මාර්ගයේ. මොකද මේ ස්කන්ධ පහ හටගත්තහම ඒකත් එක්කලා ඔහු ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා හැවත් ලෝභ, මෝහ, දේශ මෝහ එකතු කරනවා. එතකොට ස්කන්ධ පහ තුල මම ඉන්නවා. මම බවටපත් වෙනවා. මේ මම කය නෙමෙයි ස්කන්ධ පහට එන ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, කෝපය, පවපින ඒකට කියනවා ඒතං කියලා. ඒක සමග ඇලෙනවට ගැටෙනවට තමයි මේ ඒතන් නම කියන්නේ. එතකොට පංචස්කන්ධේ මමත් වෙන ගත්තාම පංච උපාදානස්කන්ධේ බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධේ මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධා දුක්ඛ එහෙම නැත්නම් ඒකේ සසරට ඇලීම තියෙනවා. එන ස්කන්ධ පංචකය හරව නැසන කාලය තුල මමත් වෙන ගැනීම නිසා මොකද වෙන්නේ? බද්දෝ මාරස්ස. මඤ්ඤමානෝ කෝබික්ක බද්දෝ මාරස්ස. පාපයම මොකට ගත්තත් මායයට බැඳෙනවා පිනම මොකට ගත්තත් මායයට බැඳෙනවා ධානයම මොකට ගත්තත් මායයට බැඳෙනවා ඔන්න පෘථග්ජනයාගේ ඉරණම. ඔහුට තියෙන්නේ කර්ම මාර්ගයක ඵල සසරේ විපාක දුක් විපාක හෝ අපාගත නම් දුක් විපාක දිව්‍යයන් අතර නම් ලෞකික සැප විපාක දිව බ්‍රහ්මයන් අතර නම් බඹ ධාන විපාක. නමුත් විපාක. විපාක කිසිවක් මාර්ගඵල නෙවෙයි මතක තියාගන්න. එනිසා නේව සංඥා නා සංඥා යතන සමාධිය ලවා සිටපු ඉරිසිවරයා පවා මාර්ගඵල ලබා හිතේ නැහැ. ඔවුන්ගේ කර්ම මාර්ගයේ. දැන් මේ ඔක්කොම කතා කරන්නේ මොකටද මම? එක දෙයක් පැහැදිලි කරන්න. මාර්ගඵල කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න. ආපස්සන් උදයව්යන් කියන එකේ මාර්ගය ගත්තොත් ඵලය ලැබෙනවා. මාර්ගය මොකද්ද? ඵලය මොකද්ද? අර මාර්ගඵල පිළිබඳව වැරදි අවබෝධයක් ලබා දෙන සමාජයක තමන් තුළින්ම මේ තමන් මාර්ගඵලලාභීද පුතග්ජනයිද කියලා තේරෙයි. පුතග්ජනයෙකුට හම් වෙයි කර්ම විපාක මාර්ගඵලලාභී වෙන්න තේරෙනවා හෙතනින් එහාට මාර්ගයේ සහ ඵලය හම් වෙයි. ඒ වුණාට අපේ සමාජයේ මේ මාර්ගඵල සම්බන්ධයෙන් මොනවා හිතනවද මන් දන්නේ නැහැ. එක එක්කෙනා හිතන් ඉන්න දේවල් එක පත්‍රයක්, උපාධියක්, ලෝකයක්, එහෙම නැත්නම් මොනවා හරි ද්‍රව්‍යයක් ලැබෙන දෙයක් කියලා හිතන් ඉන්නවා. දැක්කද කර්ම මාර්ගයේ ලැබෙන ඵලය විපාකේ? කන්න විපාකං සුක්ඛ විපාකං කන්න සුක්ඛ විපාකං නැත්නම් කර්ම විපාක සංසාරය හම්බ වෙන්නේ. නමුත් මාර්ගඵල කියන්නේ සංසාරය හම්බ වෙනවට නෙමෙයි. හොයාගන්න වෙනවා අපිට ඒ නිසා. අන්න මේ ස්කන්ධ පංචකය තේරුම් ගත්ත පුද්ගලෙක් වවටපත් වෙනවා. ඉන් පස්සේ තේරෙවි තථාගත බුදුපියාණන් වහන්සේ මේ ධර්ම දේශනා කළේ මෞකසෙන් දී ජීවිතාසානිය දක්වා ජීවත් වෙන පුද්ගලෙක් මොකටද නෙමෙයි. ඒ මොහොතේ හටගෙන ස්කන්ධ පංචකය තුල සිදුවෙන ක්‍රියාකාරීත්වය මමත්වෙන් ගන්න සසරට බැඳෙන එක ප්‍රමාදයයි. මේ ප්‍රමාදයේ ගිලමින් ඉන්නවා සත්‍යය. බුදුර ලෝකෙට පහළ වෙලා ඒ මමත්වෙන් මොදවා ගන්න හැටි දේශනා කරන අප්‍රමාදේ නම්. අන්න ධර්ම ශ්‍රවණය කිරීම තුළ තමන්ගේ පමාව තේරෙනවා. අසුතත්තුත් ඥානයට. එතකොට ඔහුට සුගත අරිසාවකෙක් වෙන්න පුළුවන්. දැන් දැනගත්තත් නැතත් මේ ශ්‍රණිකව ස්තන්ධ පහ හටගෙන නැතන එක සිදු වෙනවාමයි. නමුත් එතනින් එහාට දැනගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ දැනගන්න ඕන කාරණේදී දැන් අපි තේරුම් ගන්න ඕන. මේ කියන සිද්ධියමයි. ඇසේ කනේ නාසයේ දිවේ කයේ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා බව කර්මඵල. මාර්ගඵල නෙමෙයි කර්මඵල. කර්ම මාර්ගයේ ඵල. ඒවා හැම එකක්ම ලෞකිකයි දෙවියන් අතර මිනිසුන් අතර බ්‍රහ්ම ලෝකේ මෙහි විපාක. එහෙනම් ඔබ තේරුම් ගන්න මේ එකම කර්ම මාර්ගයකවත් මාර්ගඵල නැහැ කියලා. මොකද මේ කම්මං කරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵල දෙන්නේ ධම්මං තරණං ගච්ඡාමි වල. ඔය කර්ම තුලට කන්න කර්ම සුඛ කර්ම කන්න සුඛ කර්ම කියනවා මාර්ගඵල ලැබෙන කර්මයට කියනවා අකන්නං අසුකං අකන්න අසුක් විපාකං කම්මක්ඛ්‍යා සංහත්තති කර්මක්ෂේකීමේ කර්මය කියලා. අපි බලමු එක සිදු වෙන ආකාරය. අර වගේමයි ඇස තුල කන තුල නාසය තුල දිව තුල පව තුල පින තුල ධානය තුල ඕනෑ එකක් තුල. ඒ නිසා තමයි මම කියන්නේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ මේ කර්ම තුනට එකතු වෙලා සත්‍ය අසතර ඇවිදින්න. නමුත් ධර්මයේ සරණ කරගන්න පව්කාරයටත් පුළුවන්. ඒ පවෙන් මිදෙන්න පුළුවන්. ධර්මයේ සරණ කරගන්න පිනෑල්ලා ඉන්න පුද්ගලයාටත් පුළුවන්. ධර්මයේ සරණ කරගන්න ධානලාභියටත් පුළුවන්. ඒක බුදුන් වහන්සේම ආදාරනවා. තමන්ගේ ධානය අනිද්දුක්ඛාන අවසන් බලන්න පුළුවන් නම් එයාටත් ධර්මයේ සරණ නැත්තම් මාර්ගඵල හම්බ වෙනවායි කියේ. එහෙනම් මාර්ගඵල කියලා කියන්නේ ඔය කොහේ හරි තියෙන දෙයක් හරි එහෙම නැත්නම් කවුරු හරි දෙන දෙයක් හරි නෙමෙයි. මේ සිත තුළ තියෙන මාර්ගය ගත්තාම ලැබෙන ඵලය. මාර්ගයට අවසානයේ ඵලය. මාර්ගයට අනතුරුව ඵලය ඉදීමට එක්ෂණ මාත්‍රයක්වත් අගත නොනැහි ධර්මයේ අකාලික නම් කියලා කියනවා. මාර්ගයේ අවසන් වීමත් සමග ඵලය හම්බ වෙනවා. අරකට මම වචනයක් කියලා ඉන්නම්. අර පවට පිනට ධානයේද. පසපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව මොකද්ද? තණ්හා උපාදාන භව නම් වරහන් ඇතුලේ අවිද්‍යා සංකාර. එහෙනම් ඒ මාර්ගඵලයේ අවිද්‍යා පච්චා සංකාරයන් ජරාමරණේ හම්බ වෙන්නේ නේ. දැන් මෙන්න මේ මොහොතම ඇසේ කනේ නාසයේ දිවේ කයේ මේ මොහොත නැත්තම් පවේ පිනේ ධානයේ ඔබට තියෙන එකේ මේ මොහොත. පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා අර කරපාරේ උතෙන් දෙයි. දැන් රතු වෙලිය දල්වා තිබෙන්නේ. පෙරුම් ගත්ත පුද්ගලයාට මේ ස්කන්ධ පංචකය මෙතනින් එහාට තණ්හා උපාදාන බවුන පංච උපාදාන ස්කන්ධේ බවට පත් වෙනවා. එතකොට උදයව්වේ නෙමෙයි උපාදාන වී අවසන් වෙන. දැන් මේ උපාදාන නොවී අවසන් වෙන්න ඕන. මංගල ධර්ම දේශනාවට අනුතරව කරපු දේශනාවක් වශයෙන් අපි දකිනවා පංචස්තන්ධේ අනාත්මයේ අනත්ත ලක්ෂණ සූත්‍රය. වකිලිට දේශනා කරපු සූත්‍රය දකිනවා ධර්මයේ දකිදු බුදුන් දකි කියලා ධර්මයේ කියලා පෙන්වලා තිබෙන්නේ පංචස්තන්ධේ අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න කියලා. අන් පංචුක්ඛානාස්සන් බැලීමේදී ධර්මය හම්බ වෙන්නේ පංචස්කන්ධය අනිදුක්ඛානාත්මේ ධර්මය නෙමෙයි. නමුත් ඒ පාරේ ගියොත් ධර්මය හම්බ වෙනවා. බලමු අපි. ඒ වේදනාව පස්සපච්ච වේදනාව වේදනාපච්ච තණ්හා. දැන් ඇහෙද කනේද නාසේද පවේද පිනේද ඕන තැනක. තස්සායව තණ්හාය අස්සේස විරාග නිරෝධෝ. උපාදාන වෙනවට භව වෙනවට ශේස කියනවා උපාදාන වෙන්න ඕන වෙනවට අශේස කියනවා. ඇලෙනවට තණ්හා කියනවා ඇලෙන්නේ නැතුවට විරාග කියනවා. චිත්තාභ්‍යන්තර හේතුවක් ඉතුරු වෙනවට ශේස කියනවා ශේස වෙන්නේ නැතුවට නිරෝධ කියනවා. අර පරණ පුරුදු පාරේ යන්නේ නැතුව මේ අරමුණ තණ්හා තස්සායව තණ්හාය අශේස විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. දැන් පාලියෙන් කියනවා භව නිරෝධෝ නිබ්බාණං කියලා. නිවන කියන්නේ භව වෙන එක නිරෝධ කරන එක. ජීවිතවසා නිරෝධ නෙමෙයි මේ අරමුණක් කර්මනක් පාසා භව නිරෝධ කරන්න පුළුවන් නම් එතනින් හම්බ වෙනවා ඔය රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ ඔබ විඳින අරමුණ විඳින සැප වෙනකොට ඊට එහා ගිය සැනසෙල්ල. ඔබ අහලා තියෙනවද සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියලා වචනයක්? එහෙනම් නිවන් හම්බ වෙන්නේ සෝවාන් ආදී මාර්ගඵලයෙන්. එහෙනම් මෙන්න මේ යම් මොහතක මේක තේරුම් අරගෙන අර තණ්හා උපාදාන වල අවිද්‍යා සංකාරා වෙන එක සමාදී සමාද විහාරී නැත්තම් අනුසෝත ගාන. බණ අහලා අහලා අහලා තේරුම් අරගෙන ඔබට මෙන්න මේ මොහත තණ්හා උපාදාන බව නොකර අවසන් කරන්න පුළුවනි නම් එතකොට මොකද වෙන්නේ? මාර්ගය තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධයෙන් උපාදානයෙන් භව නිරෝධය ඉවරයි. නිර්වශේෂයි. දැන් හම්බ වෙන්නේ ඵලය. මේ මාර්ගෙ නෙමෙයි ඵලය එහා පැත්තේ තියෙන්නේ. අන්න එකට කියනවා නිවන. සෝවාන් ඵලයෙන් නිවන් දකින්නයි කියේ. මාර්ග ඵලවල ඵලය නිවනමයි. මතක තියාගෙන මොකක් ඵල නැහැ. ඒක අර කෙලෙස් නැසීම තුළ හම්බ වෙන්නා වූ එකට කියනවා ආනන්තරික සමාධිය. ශුන්‍යතා විහරණේ ඒක වචන පාවිච්චි කරනවා. එනිසා ඒක කාටවත් දකින්න බෑ ඇස් දෙකෙන්. මෙන්න මේ ස්කන්ධ පංචකය උපාදාන නොකර අවසන් කරගන්න පුළුවන් නම් උපාදාන නොකර අවසන් කරනට කියනවා පස්සතෝ උද්‍යව්‍යං. උපාදානය කරගන්න එකට කියනවා අපස්සං උද්‍යව්‍යං. දැන් නොදැක අවසන් කරන එක උද්‍යව්‍ය ඥානෙ නෙවෙයි. දැනගෙන අවසන් කරන එක උද්‍යව්‍ය ඥානෙ. විදර්ශනා ඥානයක් නේකට කියන්නේ මහා විදර්ශනා ඥානවල. ඉතින් මේ ඇද්දක පියාගෙන මොනවා හරි එලියක් පේනකම් බලන් හිටියා උද්‍යව්‍ය කියලා නමක් දාගෙන එහෙම පහළ වෙන්නේ නැහැ. මේක තේරෙන්න ඕන. තේරුම් ගන්න පුළුවන් නම් මෙන්න මේ උද්‍යව්‍ය ඥානය කියන වචනේදී මේ කාරණේ මොහොතක් මොහොතක් පාසා මොකද වෙන්නේ? පස්සත උද්‍යව්‍ය. දැන් දැක්කද ධර්ම මාර්ගයේ තණ්හා උපාදාන අවිද්‍යා සංකාරා කර්ම මාර්ගයේ තණ්හා නැත්තම් උපාදාන නැහැ, උපාදාන නැත්තම් භව නැහැ, භව නැත්තම් ජාති නැන්නේ. ඒ ධර්ම මාර්ගය. මෙන්න මේක පාවිච්චි කරනවා කියන එක තමයි ධම්මන්තරණං ගච්ඡාමි කියලා කියන්නේ. එනිසා නිවැරදිව තේරුම් ගන්න පරම්පරාවෙන් තෙරුවන් සරණ ගියාට ඒක කර්ම මාර්ගය තුළ වාචික දෙයක් විතරයි. මාර්ගඵලලාභී පුද්ගලයා පමණයි කෙලෙස් නැතන ධර්මයේ පාවිච්චි කරන්නේ. ධර්මයේ සරණ තියෙන්නේ එතනින් එහාට. මතක තියාගන්න. මෙන්න මේ ඵලයට තමයි මාර්ගඵල කියන්නේ. එහෙනම් ස්කන්ධ පංචකය උපාදාන නොවි අවසන් වෙන මොහොතක් පාසාම ඔබට ඵලය ලැබෙනවා. ඔය නීවරණ කියන වචනේ තේරුම නිවන වසාගෙන තියෙනවායි කියන එක. එන කාමච්ඡන්ද ව්‍යාපාදු තියෙන මේ දුද්දච්ච කුප්පිට විචිකිච්ඡාවසෙ නිවන වැහිලා තියෙන්නේ. නිවන ගැන කතා කරන්න එපා, ඒක තියෙන දෙයක්. මෙන්න මේව අයින් කරගෙන බලන්න. මේ නීවරණ අයින් කරගෙන බලන්න. යට කරන්නේ නැතුව හම් වෙන්නේ නැද්ද කියලා. මම උදාහරණයක් කියලා කියනවා. නිල්හත හැමදාම තියෙනවා. කිසිම කටනක් නැහැ, ගැටුමක් නැහැ. නිල්හතට කළු පාට, තද පාට වලාකුළු වලින් එකතු වෙනවා. ඒක වලාකුළු අතර ගැටෙන. කොරවනවා, විදුලි කොටනවා, අකුණු ගහනවා. හැබැයි එහෙම තියෙදී නිල්හත නැද්ද? තියෙනවා, පේන්නේ නැහැ. මේ නිවීම නිල්හත වගේ නම් ඔබේ පහළ වෙන සිතුවිලි අර වලාකුළු වගේ. ඒ වලාකුළු වල ඇලිලා නිල්හත මා ලෝභ දේශ මොහ ගැටෙන තින්නේ අකුණු ගහනවා වගේ. ඉතින් ඔබ මේ ගැටණයටද කැමති? නැත්තම් ධර්මයටද කැමති? මතක තියාගන්න. කයං විරාගං අමතං පණීතං අවද්දි ගාසත්ත්‍ය මුනිය සමාහිතෝ නතේන ධම්මේන සමත්පිතින්ති. ඉදම්පි ධම්මේ රතනං පණීතං. දැන් මොකද්ද මේ ධර්මයේ කියන්නේ? නිවනට. නිවන සරණ කොටගෙන ජීවත් වෙනවා කියන එකයි ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම. එහෙනම් සෝවාන් පුද්ගලයා නිවන් දැකලා තියෙනවා. එතනින් එහාට මේ නිවනම ලබා ගන්න කෙලෙස් නැත. තේරෙනවද බුදු සමය ගැඹුර? ඒ නිසා ඊට මෙහා පැත්තේ මොන ධම්මං සරණං ගච්ඡාමි කිව්වත් ඒක උපයෝගී මාවතක් විතරයි. මේ තේරුම් ගත්ත පුද්ගලයාට මේ ලෝකේ ජීවත් වෙනකොට මේ බාහිර ලෝකෙත් එක්කලා ගැටෙන්නේ නැතුව ඉන්න මේ නිවීම නැමැති ධර්මයේ අර වෙන සරණක් නැත. ආ දැක්ක පුද්ගලයා ඊට පස්සේ මේ මාර්ගයේ ස්කන්ධ පංචකයේ උපාදානෝග නිරෝධ කරගැනීමේ මාර්ගයේ ඵල ලබනවා. සෝවාන් රහත් දක්වාම ලබන මාර්ගඵල. ඒක තියෙන සකෘදාගාමී අනාගාමී අරිහත් කියලා කියනවා. එනිසා බලන්න දැන් ගැලපෙනවද කියලා. සමාජයේ එක එක මත මතාන්තර තියෙන්න පුළුවන්. නමුත් මේ ස්කන්ධ පංචකය තුළ තණ්හා උපාදාන බව, විද්‍යා සංකාරායකේ ඵලය තණ්හා නැත්තම් උපාදාන නැත්තම් භව නැහැ. ඒකට විද්‍යා විමුක්ති. දැන් භව නිරෝධෝ නිබ්බාණං කියන පදයට ගැලපෙනවද බලන්න. එහෙනම් භව නිරෝධය බලන එක තමයි මාර්ගය. එහෙනම් ඵලය, ඵලය ගැන කතා කරන්න බැ අසංකතයිනේ. ඵලය ලැබෙනකොට ලෝභ දේශම වයින් වෙනකොට පුද්ගලයා තැන්පත් වේ. ඒ පුද්ගලයා රෝධහමර කම්පාන වේදී ඒ පුද්ගලයාට සෝයක් තියෙනවා. ඒක ආස්වාදයේ ජනක සෝයක් වෙන්නේ නැහැ. ඒක මම මෙහෙම කියන්නම් මම. ඒකට තේරුම් ගන්න පුළුවන්. තදෝ හිසර දෙයක් හෙදලා ඉන්නවා. ඉතින් කතා කරන්න බෑ. අන්න හිතෙන්නේ නැහැ කතා කරලා උලම් පේන්න බෑ මොකක්වත් බෑ. කැමති නිදෙනවාද? හොඳයි හිසර දෙය සම්පූර්ණයෙන්ම සෝ වෙනවා. දැන් සෝයක් නැද්ද? මොනවද ලැබුණේ? හිසේ රදේ දුර වීම විතරයි නේද? එහෙනම් මේ බුදු සමයේ නිවීම කියන්නේ දුක දුර වීම. මතක තියාගන්න. එමොත් ඒක සෝයක් අතර තියා හිතේ රදින් නැති එකම සෝයක් වගේ ඒක නිබ්බානම් පරමං සුඛං හොයලා බලන්න. මෙබැවින් මෙම කරුණ තේරුම් ගැනීමට අවශ්‍ය ධර්මස්ත්‍රෝණයකට ධම්මත පාදාගෙන ගෞතම සාසනයක් මානෝයා ගෞතමින් වහන්සේ එලිකර ධර්මයට ගරු කිරීමක් වශයෙන් උන්වහන්සේට ගෞරවයක් වශයෙන් ස්ත්‍රී පුරුෂ දිහි පැවිදි වේදයන්තරව මෙන්න මේ මාර්ගඵල අනුගමනය කිරීමෙන් නිවන නැති ඵලය ලබන අය බවට පත්වීමට ඔබට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිස් වේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසත්තාති බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.